lene digu mavate piya mata piya dabamin hina henanu me ingina luwada vashivi attala nagai turupat pawa mal pitamal lene digu mavate piya mata piya dabamin hina henanu me ingina vashivi attala nagai turupat pawa attala nagai turupat pawa සැඩරල මතින් පොරුවක නැගී එතරට අනු දැක ඔබයි මමයි සැඩනල පවා හමන හැටි පුදුමයි සැඩනල පවා හමන හැටි පුදුමයි මල්පිට මල් හැලෙන දිගු මාවතේ පිය මත පිය තබමින් නැහැනනු මේ ඉගෙනලුවට වශීවී අත්තල නගයි තුරුපත් පවා අත්තල නගයි තුරුපත් පවා හැලෙන රාත්‍රියේ උණුහුම් වෙමින් තුරුලද වෙලි මුදු රස විඳින සඳ ඔබයි මමයි ඉරිකඩ පවා දැනෙන හැටි පුදුමයි ඉරිකඩ පවා දැනෙන හැටි පුදුමයි මල් පිට මල් හැලෙන දිගු මාවතේ පිය මත පිය දබමින් නැහැනනු මේ ඉගිනලුවට වශීවී අත්තල නගයි තුරුපත් පවා අත්තල නගයි තුරුපත් පවා